නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්තුනි ඉතින් පින්වත්නි අපි සතර සතිපට්ඨානෙ ගැන කතා කළා සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල සතර සම්‍යප්ප්‍රධාන වීරිය ගැන කතා කළා සතර ඉදිපාද ගැන කතා කළා පංච ඉන්ද්‍රිය ධර්මියෝ ගැන කතා කළා පංච බල ධර්මියෝ ගැන කතා කළා සත්‍ත බුද්ධංග ධර්මියෝ ගැන කතා කළා අදත් අපි සත්‍ත බුද්ධංග ගැන කතා කරනවා අපිට ඊළඟට කතා කරන්න තියෙනවා ආර්ය ශ්‍රාන්තික මාර්ගය එතකොට බෝධිපාක්ෂික ධර්ම 37 ගැනම ඔබට මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් දහම් දෙනුම ඇති වෙනවා. සිත පහදවා ගන්න පුළුවන්. මාර්ගය මේකයි අමාර්ගය මේකයි කියලා වෙන් කරගන්න ඔබට හරි පහසුවක් මේක. උපකාරයක්. ඒ වගේම නිවන් මාර්ගය ගැන යම් කිසි කෙනෙක් පැහැදුනොත් අග්‍ර පැහැදීමක් ඒක. හිතේ සතුටක් ඇති වුණොත් ඒක අග්‍ර සතුටක්. යා විපාකේ තග්‍රයි. ඉතින් ඒ නිසා සන්තෝෂයටපත් වෙන්න ඕන. ඉතින් පින්වතුනි අද මම සූත්‍ර දේශනාවක් ඇසුරින් මේ සත්බුද්ධංගය ගැන යම් විස්තරයක් කියන්නම්. දැන් සත්බුද්ධංග කියනවා අමතක වෙලාවත් දන්නෙත් නෑ. සති සම්බුද්ධංගය, ධම්මවිචේ සම්බුද්ධංගය, විරිය සම්බුද්ධංගය, පීති සම්බුද්ධංගය, පස්සද්ධි සම්බුද්ධංගය, උපේක්ඛා සමාධි සම්බුද්ධංගය, උපේක්ඛා සම්බුද්ධංගය. එතකොට සතර සතිපට්ඨානයේ හිත පිහිටන එක අපි කෙටියෙන් ගත්තොත් දැන් පසුගිය දවස්වල විස්තර වශයෙන් බොජ්ජංග ධර්මයේ විස්තර කළා. සතර සතිපට්ඨානයේ සීහය පිහිටවන එක සති සම්බොජ්ජංගය. ඒ තුල නුවණින් විමසීම ධම්මවිචේ සම්බොජ්ජංගය. වීරිය ඇති කර ගැනීම විරිය සම්බොජ්ජංගය. ඊළඟට ප්‍රීතිය, නිරාමිෂ ඇතිවන මාර්ගය අනුගමනය කරමින් ඇතිවන නිරාමිෂ ප්‍රීතිය පීති සම්බුද්ධංගය. සිතයි කය සැහැල්ලු වෙන එක පස්සද්ධි සම්බුද්ධංගය. හිත එකඟ වෙන එක සමාධි සම්බුද්ධංගය. ඊළඟට මේ බොජ්ජංග ධර්මයෝ සමව වඩන එකෙන්, ඒ වගේම මේ ධර්මයෝ තේරුම් ගැනීමෙන් හිතේ ඇති වෙන උපේක්ෂාව, උපේක්ඛා සම්බුද්ධංගය. මේ බොජ්ජංග ධර්මයෝ විවේක නිශ්චිතං, විවේකයේ අසුරු කරගෙන, විරාග නිශ්චිතං, නොයලීම ඇසුරු කරගෙන, ඒ වගේම නිරෝධ නිශ්චිතං, නිරුද්ධ වීම, නිරෝධය ඇසුරු කරගෙන, වොස්සග්ග පරිණාමෙන් නිවනට නැඹුරු වෙලා වඩනවා නම් ආන්න එක තමයි සත්බුද්ධංග වඩනවා කියලා කියන්නේ. එතකොට මේ බුද්ධංග ධර්මියෝ හේතු නිසා, ආහාර නිසා හැති වෙනවා. අපේ කය ආහාර නිසා තියෙනවා වගේ බුද්ධංගත් තියෙන්නේ ආහාර නිසා. අපි ඒක මීට කලින් වැඩසටහන ඉගෙන ගත්තා. එතකොට හොඳටම අපි දැක්කා සත්පුරුෂ ඇසුර හරි උපකාරයි බොජ්ජංග ධර්මයේ වඩන්න. සත්පුරුෂයන්ගේ දහං කතාව තමාට යෝනිසෝ මනසිකාර කරගන්න පුළුවන් හැකියාව හරි උපකාරයි. ඊළඟට බොජ්ජංග ධර්ම ගැන තියෙන වැටහීම, බොජ්ජංග ධර්මිය ගැන තියෙන වැටහීම හරි උපකාරයි බොජ්ජංග වඩන්න. ඒ වගේම තමයි මේ බොජ්ජංග ධර්මවල දැනගත යුතු කරුණු ටිකක් තියෙනවා. ඒ විස්තර තහන් ලැබෙනා දුර්ලභයි. පින්වතුනි දැන් මේ නිවන් මාර්ගය වගේ මේ බෝධිපාක්ෂික ධර්ම ගැන විස්තර වශයෙන් විභාග වශයෙන් එහෙම කතා කරන්න සමාජෙත් පරිසරයක් නැහැනේ. සාමාන්‍ය ධර්ම දේශනාවකදී වුණත් මේක විස්තර කරන්න අමාරුයි. අමාරුයි මිනිස්සු ඒකට සූදානම් නැහැ. එතකොට දැන් අපි එතකොට අපි නිකන් ගස් ගල් වලට බණ කියනවා වගේ. ඊළඟට තමයි ගොඩාක් ආච්චිලා, සීයලා, ඔන්න ධර්ම දේශනාව කරන්න ගියාට පස්සේ ඉස්සරහ නුන්දලාට ඉඳගෙන ඉන්නත් බෑ ගොඩක් වෙලා. ඊට පස්සේ නුන්දලා බුදුගුණ හන්දාසයි. ඒ වගේ දේවල් මේ මාර්ග ප්‍රතිපදාව ගැන තීරුම් කළා දෙනකොට ඒක අර දවසේම මහන්සිලා ඉන්න නුන්දලාට ඒක අර උරුතු දෙන්නේ නැති ගතියක් වගේක පේනවා. ඉතින් ඒ නිසා ඉදිනෙදා ප්‍රශ්නවලට තමයි ගොඩාක් වෙලාවට දහං කරුණු කියවෙන්නේ. මේ ඊළඟට තමයි මේ සත්‍තිස් බෝධිපාසික ධර්ම වඩනවා වගේ කියන ඒවා මේකෙතින් නිවන මාර්මණු කරගෙන කරන ඒවායි. කායි ජීවිත දෙකේ අපේක්ෂාව අත්හැරලා නිවන් දෙකීම පිණිසම තමයි මේ මාර්ගය වඩන්නේ. මේ මාර්ගය වඩන කෙනා නිවන් ලබනවා කියන එක සිද්ධ වෙන එකක්. යම් හේතුකින් අපි කියමු අද කාලේ යට නිවන අවබෝධ කරගන්න බැරි නම් අරහත්ත්වයට පත් වෙන්නත් බැරි නම් මාර්ගඵල අවබෝධයක් කරන්න බැරි නම් මේ මාර්ග ප්‍රතිපදාව මේ බෝධිපාක්ෂික ධර්මිය ශක්තිපමණින් වඩන කෙනා තමයි ඊළඟ අවස්ථාවේ නිවන අවබෝධ කරන්නේ. මේ බෝධිපාක්ෂික ධර්මය හොඳට විමසලා ඉගෙනගෙන පුරුදු කරන්න යම් මහන්සියක් ගන්නවා නම් එයාට නම් මෛත්‍රී බුද්ධ ශාසනය නම් මඟ හැරෙන්නේ නැහැ. මේ බෝධිපාක්ෂික ධර්මය මනවින් ඉගෙනගෙන පුරුදු කරන්න උත්සාහ කරනවා නම් දෙවලෝ ඉපදුනත් එයාට නම් සත්පුරුෂ ඇසුර මාර්ග ප්‍රතිපදාව වරදින්නේ නැහැ. එච්චර ප්‍රබල බවක් තියෙනවා මේ බෝධිපාක්ෂික ධර්මවල. මේක තමයි අතිශයින්ම පිරිසුදු සුන්දර නිවන් මාර්ගය. ඉතින් පින්වතුනි දැන් බුදු කෙනෙක් පහළ වුණා වේමත් එකමයි බොජ්ජංග කියන වචනේත් පහළ වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ෂා සම්බොජ්ජංගේ කියලා ලෝකෙට දහම් දේශනා කරන්නේ. මේක අහගෙන ඉන්නවනේ අන්‍යාගමිකයෝ. මිත්‍යා දෘෂ්ටිකයෝ තාපසයෝ මේක අහගෙන ඉඳලා මොන් කල්පනා කරනවා ඒ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න කලින් සියලුම මිනිස්සු තාපසයෝ ළඟ වැඳ වැටුනේ පරිබ්‍රාජකයෝ ළඟ. බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ පින්වතුනි ඒ තාපසයන් අඳුරේ ඉන්න අයට කණාමැදිරි එළියත් එළියක් නේ. බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ හිරු මණ්ඩල පහළ වුණා වගේ. එතකොට මිනිස්සුන්ට නොදැනීම කණාමැදිරි එළිය අත්හැරෙනවා. එහි එළිය නැති වෙනවා. හිරු මණ්ඩලෙටම එකතු වෙනවා. ඒ වගේ මිනිස්සු ඔක්කොම බුදුරජාන් වහන්සේගේ පැත්තට එකතු වුණා. එකතු වෙනකොට අන්‍යාගමික සාවසිය කල්පනා කළා මේක හරියන්නේ නැහැ. ඔය ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ කියන දේශනාවට තමයි මිනිස්සු ඔය වශීකృత වෙලා ඉන්නේ. උඹලත් මේක මිනිස්සු පිටිපස්සේ ගිහිල්ලා ආගෙන හිටපල්ලා. ආගෙන හිටලා ওই ටික ඇවිල්ලා අපිටත් කියපල්ලා. අපිත් ඕවම කියමු. පින තියෙන යෝනිසෝ මානසිකාරයෙන් තාපසයෝ අතර හිටිය කියන්නේ යෝනිසෝ මානසිකාරයේ තියෙන කෙනෙක්. එයා තාපසයෝත් එක්ක අවුරුදු කෝටියක් හිටියත් ওই යෝනිසෝ මානසිකාරය කියන එක වැඩ කරන්නේ නැහැ. ඔන්නේ යත් ඇවිල්ලා අර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ හොරකම් කරන අදහසින් තිරිස අයිනේ ඇවිල්ලා ඉඳගෙන අහනවා. මෙයාට යෝනිසෝ මනසකාරය තිබ්බොත් හොරකම් කරන අදහස නැති වෙනවා. ධර්මය අවබෝධ කරනවා. සමහරව ඉන්න යෝනිසෝ මනසකාරය නැහැ. හැබැයි මතක හිටිනවා. එවන් තාපසෙන්ද කියලා කියනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණපද අන්‍යාගමික තාපසයන් අතරටත් වචනය ආවා. ඔයාලා කියන්නේ පින්වත්නි දැනට නිගන්ඨයෝ නිර්වස්තර වෙන නිගන්ඨයෝ නිවන පිණිස ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා බණ කියනවනේ නිගන්ඨයෝ දැන් ඉන්දියාවේ නිගන්ඨ පොත්වල තියෙනවනේ එහෙම නිගන්ඨයන් බුදු කෙනෙක් විතරක් ලෝකේ පහළ වෙලා අවබෝධ කරන නිර්වාණ ප්‍රතිපදාව මේ අන්‍යාගමිකයන් අතරට කිසි ගියාද තමයි ධර්මයේ සොරකම් කිරීම. ඉතින් ඒ සොරකම් කරන්න පටන් ගත්තේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉදින්මයි. ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි අද මම බන්ත කියන්නේ මේ කාලෙ විච්ච දෙයක්. පරියාය සූත්‍රය මේ බුද්ධංග සංයුත්තේ. ඒ තමයි මේ සත්බොධ්‍යංගය ගැන අපූර්ව වචන ටිකක් තියෙනවා. ඒ වචන ටිකක් ඔබට අහන්න සලස්වන්න ඕන කියලා මට හිතුණා. නැත්නම් ඒක පාඩුවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ ඔන්න සංඝයා සවැත් නුවර පින්දපාතේ වැඩියා. ඉතින් පින්දපාතේ වැඩලා උදේම වැඩි. ඉතින් මිනිස්සු සංඝයාට හිතුණා දැන් මේ වෙලාවේ ගමට යන්නේ කෙච්චර හොඳ නැහැ. තවම කල් වැඩි. ඒ නිසා මේ අපි අන්‍ය ආගමික පිරිවැජියන්ගේ ආරාමයක් තියෙනවා. අපි ඒ ආරාමයට යනවා. ඊට පස්සේ පිරිවැජියන්ගේ ආරාමයට ගිහිල්ලා කතා බහ කරලා ඉඳගත්තා. දැන් පිරිවැජිය එක පැත්තක ඉන්නවා, ස්වාමීන් වහන්සේ එක පැත්තක ඉන්නවා. දැන් මේ කාලේ එහෙම තිබ්බනේ ඕනම ආරාමයකට යනවා, ගහ ගැනලි බැන ගැනලි මොකවත් නැහැනේ. අද නෑ, අද හැම එකම වෙන් වෙලා. ඒ කාලේ සංඝයා යනවා. ඒ ආරාම වල ගිහිල්ලා ඇත්තොත් කතා බහ කරනවා. ඒ ඇත්තොත් ආරාමෙට එනවා කතා බහ කරනවා. ඊට පස්සේ ඉඳගෙන කතා බහ කරගෙන ඉන්නකොට මේ අන්‍යාගමික පිරිවැජ්ජෝ මොන් තාපස ටික කිව්වා. ඈ ආජ්මතුනි, ශ්‍රමණ බවක් ගෞතමයෝ ශ්‍රාවකයන්ට බණ කියනවා. ඒ තමයි සිත කෙලෙසෙන ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ දුරු කරලා සත්ත බොජ්ජංග වඩන්ට කියලා බණ කියනවා. දැන් බලන්න මොන් කොහොමද දන්නේ මේ සත්ත බොජ්ජංග කියන එක? අන්න හොරකම් කළා. ඊට පස්සේ පංච නීවරණ දුරු කරලා සත්ත බොජ්ජංග වඩන්ට කියලා බණ කියනවා. ඉතින් ආශ්මතුනි, අපිත් කොහොමනේ බණ කියන්නේ? අපිත් අපේ ශ්‍රාවකයන්ට කියන්නේ පංච නීවරණ දුරු කරලා සත්ත බොජ්ජංග වදන්න කියලා. එහෙනම් ශ්‍රමණ බවක් ගෞතමයෝ කියන බණමනේ අපි කියන්නේ. එහෙනම් මොකද්ද අපි දෙගොල්ලගේ අනුශාසනාවේ තියෙන වෙනස? අපි දෙගොල්ලගේ ධර්මදේශනාවේ තියෙන වෙනස මොකද්ද කියලා ඇහුවා. දැන් කොහොමද උත්තර දෙන්නේ? ස්වාමීන් වහන්සේලා නිහඬ වුණා. ඒ කතාව පිළිගත්තේත් නෑ, බැහැර කළෙත් නෑ. බුදුරජාණන් වහන්සේගෙම මේක දැනගන්න ඕන කියලා හිතාගෙන ටිකක් කතා බහ කරලා නැගිටලා පින්ඩපාත ගිහිල්ලා වැඩලා හවස් කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහිල්ලා වන්දනා කළා භාග්‍යතුන් වහන්සේට. සවස් නුවර වන්දනා කළා බුදුරජාණන් වහන්සේට විස්තරී කියා හිටියා. ස්වාමිනේ, මේ උදේ අපි වෙලා වැඩි නිසා පින්ඩපාතේට මෙහෙම පිරිවැජ ආරාමයකට ගියා. ඒ අය මෙහෙම කතාවක් කිව්වනේ, හිත දුර්වල කරන පංච නීවරණ දුරු කරලා බුද්ධංග වදන්ට කියලා තමයි ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ දහම් දෙසන්නේ. අපි කියන්නේ ඕක. ඉතින් දෙගොල්ලගේ බණවල වෙනසක් නැහෙනේ. ඉතින් අපි පිළිගත්තෙත් නැහැ, බැහැර කළෙත් නැහැ. අපි පැමිණියා භාග්‍යතුන් වහන්සේගෙන් මේක දැනගන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, ඔය ආයුරින් පවසන තීර්ථක පරිබ්‍රාජකයන්ගෙන් මෙන්න මේ විදිහට ඇහුවොත්. ඒ කියන්නේ කොහොමද? ආයෂ්මතුනි, යම් ධර්ම ක්‍රමයකට පංච නීවරණ ආකාර 10කට පෙන්වන්න පුළුවන් නම්, සත්ත බොජ්ජංග ආකාර 14කට පෙන්වන්න පුළුවන් නම්, ඒ ක්‍රමයේ මොකද්ද කියලා ඇහුවා නම්, ඔය අන්‍ය තීර්ථකයන්ද කලන්ත හැදෙනවා කිව්වා. උත්තරයක් දී ගන්න බෑ කිව්වා. වෙහෙසටපත් වෙනවා කිව්වා. මහණෙනි, බුදුරජාණන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හෝ බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගෙන ශ්‍රාවකයන්ගෙන් බණ අහලා දැනගත්ත කෙනෙකුට හෝ ඕකට උත්තරයක් දෙනවා නම්, දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ කිසි කෙනෙකුට ඕකට උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් මම දකින්නේ නැහැ කිව්වා. එහෙනම් මේ දැන් කියන බණ ටික බුදුරජාණන් වහන්සේගේ බුදුමුවෙන් පිටුුන්නේ නැත්තම්, රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් ආවේ නැත්තම් කිසිම දෙවියෙකුට මේක විස්තර කරන්න බෑ. කිසිම බ්‍රාහ්මණයෙකුට විස්තර කරන්න බෑ. මාරේකුට, දෙවියන් මරුන් බමුන් සහිත ලෝකේ කිසිම කෙනෙකුට මේක විස්තර කරන්න බෑ. පංච නීවරණ කොහොමද 10ක් වෙන්නේ? සත්ත බොජ්ජංග කොහොමද 14ක් වෙන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, යම් ධර්ම ක්‍රමයකට පැමිණිලා පංච නීවරණ දස අයුරු වෙනවා නම් ඒ ක්‍රමයේ මොකද්ද? මහණෙනි, කාමච්ඡන්දය කියන එක ආධ්‍යාත්මිකව තියෙනවා. ඒක නීවරණයක්. කාමච්ඡන්දය කියන එක බාහිරවත් තියෙනවා. ඒකත් නීවරණයක්. මේ දෙකම කාමච්ඡන්ද කියන නීවරණ ගණයට තමයි වැටෙන්නේ. මේ තමයි පළවෙනි ක්‍රමය. කාමච්ඡන්දය කියන එක ආධ්‍යාත්මිකවත් තියෙනවා, කාමච්ඡන්දේ බාහිරවත් තියෙනවා. ඒතකොට මේ දෙකම නීවරණ. හැබැයි දෙකම කාමච්ඡන්ද නීවරණී කියන ගණයට වැටෙනවා. ඔන්න ආකාර දෙකයි. මහණෙනි යම් ව්‍යාපාදයක් ඇද්ද ඒක නීවරණයක්. ඒක ආධ්‍යාත්මිකවත් තියෙනවා. අනේ ඒක නීවරණයක්. බාහිරත් ව්‍යාපාදයේ කියන එක තියෙනවා. ඒකත් නීවරණයක්. එතකොට මේ ආධ්‍යාත්මික බාහිර කියන මේ දෙකම ගත්තට පස්සේ මේ දෙකම ව්‍යාපාද නීවරණය කියන ගණයට වැටෙනවා. මහණෙනි සිතේ කම්මැලිකමක් ඇද්ද? සිතේ කම්මැලිකමක් ඇද්ද? තීනය කියලා එකක් තියෙනවා. ඒකත් නීවරණයක්. ඊළඟට නිදිමතකම කියලා එකක් ඇද්ද? මිද්දය. ඒකත් නීවරණයක්. තීනේ කියන්නේ එක නීවරණයක්, මිද්දේ කියන්නේ එක නීවරණයක්. ඉතින් මේ දෙකම නීවරණ නිසා එකට කියනවා තීන මිද්ද කියලා. ඔන්න ක්‍රමය. ඔන්න දැන් 6යි. පින්වත් මහණෙනි, උද්දච්චය කියලා කියන එකත් නීවරණයක්. කුක්කුච්චය කියලා කියන එකත් නීවරණයක්. ওই දෙකටම තමයි උද්දච්ච කුක්කුච්ච කියන තනි නීවරණයක් විදිහට කියන්නේ. හැබැයි උද්දච්චය කියන්නේ එක නීවරණයක්. කුක්කුච්ච කියන්නේ වෙනම නීවරණයක්. ඔන්න 8යි. මහණෙනි, සැකයක් ඇද්ද? විචිකිච්ඡා කියන එක ආධ්‍යාත්මික සැකේ හට ගන්නවා. ඒකත් නීවරණයක්. බාහිරවත් සැකේ හට ගන්නවා. ඒකත් නීවරණයක්. හැබැයි දෙකම විචිකිච්ඡා කියන නීවරණිත ගන්නේ. මහණෙනි, ඔන්න ඔය ධර්ම ක්‍රමයට පැමිණලා තමයි පංච නීවරණ ඔය කියපු විදිහට ආකාර 10කින් පෙන්වන්න කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා කුමක්ද පින්වත් මහණෙනි, සත්ත බොජ්ජංග ආකාර 14කට විස්තර කරන්නේ. දැන් අපි මේ කාලේ මේ දවස්වල ඉගෙන ගන්නේ සත්ත බොජ්ජංග. සත්ත බොජ්ජංග කොහොමද ආකාර 14කට විස්තර කරන්නේ? පින්වත් මහණනි, ආධ්‍යාත්මික ධර්මයන් පිළිබඳවත් සිහිය තියෙනවා. බාහිර ධර්මයන් පිළිබඳවත් සිහිය තියෙනවා. ඔය දෙකම සති සම්බොජ්ජංගය කියන ගණයට තමයි වැටෙන්නේ. ඒතර තමා තුල පවතින සීහයටත් කියන්නේ සති සම්බොජ්ජංගය. බාහිර කරුණු මුල් කරගෙන පීඨවන සීහයටත් කියන්නේ සති සම්බොජ්ජංගය. ඔය දෙකම සති සම්බොජ්ජංගය කියනවා. නමුත් ආධ්‍යාත්මිකවත් තියෙනවා, බාහිරවත් තියෙනවා. ඔන්න එකම සති සම්බොජ්ජංගයේ දෙවිධයකට. ඊළඟ ආධ්‍යාත්මික ධර්මය ධර්ම යම් ප්‍රඥාවකින් විමසීමක් ඇද්ද, ශ්‍රීවීමක් ඇද්ද, මනවින් විමසා බැලීමක් ඇද්ද, ඒකත් ධම්මවිචේ සම්බොජ්ජංගය. බාහිර ධර්මතා විමසීමක් ඇද්ද, ප්‍රඥාවෙන් විමසීමක් ඇද්ද, මනවින් විමසා බැලීමක් ඇද්ද, ශ්‍රීවීමක් ඇද්ද, ඒකත් ධම්මවිචේ සම්බොජ්ජංගය. ඉතින් ওই දෙකම එකට කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා. අන්න ආකාර දෙකක්. එකම බුද්ධංගේ ආකාර දෙකක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, කායිකව කරන වීර්යක් තියෙනවා. දැන් සක්මන් කරමින් ඉඳගෙන නිදි මරාගෙන කායිකව කරන වීර්යක් තියෙනවා. ඒකත් විරිය සම්බුද්ධංගේ. ඒ වගේම පින්වත් මහණෙනි, මානසිකව චෛතසිකව කරන වීර්යයක් තියෙනවා. රහතන් වහන්සේලා සිහි කර කර, සසර ගැන සිහි කර කර, අපාබය සිහි කර කර, ඊළඟට මේ කෙලෙස් වල පීඩාව සිහි කර කර ඊර්ය කරනවානේ. ඒකට ඒක චෛතසික වශයෙන් කරන්නේ. එහෙම වීර්යකුත් තියෙනවා. කායිකවත් වීර්ය කරනවා, චෛතසිකවත් වීර්ය කරනවා. චෛතසික වීර්ය කරන එකටත් විරිය සම්බොජ්ජංගය කියලා කියනවා. කායිකව කරන වීර්යටත් විරිය සම්බොජ්ජංගය කියලා කියනවා. ඒතර මේ දෙකටම විරිය සම්බොජ්ජංගය කියන වචනේ පාවිච්චි කරනවා. දැන් ඔන්න බොජ්ජංගය එතන 6යි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, විතක්ක සහිත, විචාර සහිත යම් ප්‍රීතියක් තියෙනවා. විතක්ක, විචාර සහිත. ඒකත් ප්‍රීති සම්බොජ්ජංගය. විතක්ක විචාර රහිත ප්‍රීතියක් තියෙනවා. ඒකත් ප්‍රීති සම්පොච්චංගය. විතක්ක විචාර සහිත ප්‍රීතිය තියෙනවා පළවෙනි ධ්‍යාන. විතක්ක විචාර රහිත ප්‍රීතිය තියෙනවා දෙවෙනි ධ්‍යාන. එතකොට ඒ දෙකම ප්‍රීති සම්බෝධ්‍යංගය. ඊළඟට පින්වත් මහණෙනි කායික සැහැල්ලුවක් තියෙනවා ඒකත් පස්සද්ධි සම්බෝධ්‍යංගය. මානසික සැහැල්ලුවක් තියෙනවා ඒකත් පස්සද්ධි සම්බෝධ්‍යංගය. ওই දෙකටම කියනවා පස්සද්ධි සම්බෝධ්‍යංගය. දැන් පස්සද්ධි සම්බෝධ්‍යංගය කියන්නේ ආකාර දෙකකට පෙන්වන්නේ කායික සැහැල්ලු බව මානසික සැහැල්ලු බව. මහරෙනි විතක්ක සහිත විචාර සහිත යම් සමාධියක් තියෙනවා විතක්ක විචාර සහිත සමාධිය පළවෙනි ධ්‍යානෙ විතක්ක විචාර රහිත සමාධිය තියෙනවා දෙවෙනි ධ්‍යානෙන් එහා. එතකොට විතක්ක විචාර සහිත සමාධිය විතක්ක විචාර රහිත සමාධිය කියලා දෙකක් තියෙනවා. මොන ක්‍රමෙන් වුණත් ඒක සමාධි සම්බෝධ්‍යංගය. මහරෙනි ආධ්‍යාත්මික ධර්මයන් පිළිබඳවත් උපේක්ෂාවක් තියෙනවා. ඒක උපේක්ෂා සම්බෝධ්‍යංගය. බාහිර ධර්මයන් පිළිබඳවත් උපේක්ෂාවක් තියෙනවා. ඒකත් උපේක්ෂා සම්බෝධ්‍යංගය. මේ දෙකටම උපේක්ෂා සම්බෝධ්‍යංගය කියනවා. ඔන්න ඔය දහම් පරයයන් තමයි පින්වත් මහණෙනි බොජ්ජංග 14ක් වෙන්නේ. මේක ඇහුවනම් කිසි කෙනෙකුට උත්තර දෙන්න බෑ කියලා. එහෙනම් අපිට මේවා අහන්න හරි ලැබෙනවා කොච්චර වටිනවද? එතකොට හිතන්නකෝ මේ මාර්ගය ඉදිරියට දියුණු කළාට පස්සේ කොච්චර දේවල් අත්දකින්න ලැබෙනවද කියලා. නොදන්න දේවල් කොච්චර තේරුම් ගන්න ලැබෙනවද කියලා. ඒ නිසා මේ වගේ දුර්ලභ දහම් කරණා ඇහෙනකොට සාදුකාර දිටි අහන්න ඕන. අනේ අපිට මේවා අහන්න ලැබෙනවනේ කියලා. බුදු කෙනෙක්ගේ ධර්මයේනේ කියලා හිත පහතව ගන්න. නිවන් මාර්ගයට බොහෝ හිත පහදව ගන්න. ඊළඟට තවත් ක්‍රමයක් තියෙනවා. ඒකත් හරිය ලස්සනයි. මේකත් මේ ධර්මයේ හොරකම් කරපු සිද්ධියක් නිසා ඇතිවෙච්ච දෙයක්. මේක හරියම උපකාරයි. අපිට ප්‍රායෝගිකව බොජ්ජංග වදන එක වගේම ප්‍රායෝගික ජීවිතෙත් හරිය උපකාරක දහම් පරයයක් ඊළඟට විස්තර කරන්නේ මේ සූත්‍රයේ අග්ගි සූත්‍රයේ. ඒ සංගය ආරවාගේ ආරාමයකට යනකොට ඒ ආරාමයේ මේ තාපසය කිව්වා මේ අපි සත්ත බොජ්ජංග වදන්න කියලානේ මේ කියලා තියෙන්නේ. ඊළඟට ශ්‍රමණ බවක් ගෞතමිය සත්ත බොජ්ජංග වදන්න කියනවනේ. ඉතින් අපි දෙගොල්ලම එක බණක් නේ කියන්නේ එක මාන ශාසනාවන්නේ මොකද්ද වෙනස කියලා ඇහුවා. ඉතින් සංගය ඒකට උත්තරයක් දෙන්නේ නැතුව වැලියා. දැන් අද කාලේ කියන්නේ අපිත් චතුරාර්ය සත්‍ය කියන්නේ එහෙමත් චතුරාර්ය සත්‍ය කියන්නේ අපිත් පින් කරන්න කියලා කියන්නේ එහෙමත් පින් කරන්න කියලා කියන්නේ. ඉතින් මොකද්ද වෙනස? කිකේ අදත් ওই සමාජයේ කතාවෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පින්වත් මහණෙනි ඒ අයගෙන් ඇහුවනම් ආයුෂ්මතුනි යම් අවස්ථාවක සිත සැඟවි ගියේ නම් ඒ අවස්ථාවේ කවර බොජ්ජංගයක් වැඩීමට කාලය නොවේද? ඒ අවස්ථාවේ කවර බොජ්ජංගයක් වැඩීමට කාලය වේ? හිත සැඟ වුණාට පස්සේ, අලස වුණාට පස්සේ, හිත කම්මැලි වුණාට පස්සේ, දහං කාරණා වැටෙන්නේ නැතුව ගියාට පස්සේ, ඒ වාගේ වෙලාවක මොන බොජ්ජංගද වඩන්න හොඳ නැත්තේ? මොන බොජ්ජංගද වඩන්න ඕනන්නේ? එහෙනම් දැන් සත්‍ය බොජ්ජංග වඩනවා කියුවට දැන් මේකේ නම් ක්‍රමයක් තියෙනවා. සමහර වෙලාවට වඩන්න ඕන බොජ්ජංග තියෙනවා, සමහර වෙලාවට වඩන්න ඕනේ නැති බොජ්ජංග තියෙනවා. ඔන්න අලුත් කාරණාව. දැන් අන්‍යාගමිකව බොජ්ජංග ගැන ලොකුවට කතා කරලා නම් අහන්න කිව්වා. හිත හැකිලුණාට පස්සේ නිදිමතෙන් අලසකමෙන් තීනේ මිද්දෙන් හිත හැකිලෙනවා. හැකිලුණාට පස්සේ වැටෙන්නේ ඔයේ අලස වෙලා යනවා. ඒ වාගේ වෙලාවකට මොන බොජ්ජංගද වඩන්න හොඳ නැත්තේ? මොන බොජ්ජංගද වඩන්න ඕනන්නේ? යම් අවස්ථාවක හිත නොසන්සුන් වෙනවා. ඒ කියන්නේ හිත විසිරෙනවා. කෝටියක් දේවල් හිතට එනවා. ඒ වෙලාවට මොනවද වඩන්න ඕනන්නේ මොනවද නොවඩන්න ඕනන්නේ බොජ්ජංග ධර්ම වලින් කියලා ඇහුවනම් පින්වත් මහණෙනි ඔය කාරණාවට අන්‍ය තීර්ථකෙන් උත්තර දෙන්න බෑ. ඒ ඇයිතක විශ්ේ නෑ. බුදු කෙනෙක් දේශනා කළොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් දේශනා කළොත් එක්කෝ ඒ බුදුරජාණන් වහන්සේගේ බණ අහලා වෙන කෙනෙක් අහපු බණකින් විස්තර කළොත් හැර දෙවියන් මරුම් බඹුන් සහිත ලෝකේ කිසි කෙනෙකුට උත්තර දෙන්න බෑ කිව්වා ඔය බොජ්ජංගවල නැහැටි. හිත හැකිලුණාට පස්සේ මොන බොජ්ජංගද වඩන්නේ? හිත විසිරුණාට පස්සේ මොන බොජ්ජංගද වඩන්නේ කියලා. ඉතින් පින්වත් මහණෙනි, යම් අවස්ථාවක හිත හැකිලුණොත්, හිත හැකිලුණොත් කියන්නේ අලසකම, කම්මැලිකම, අර හිතේ තියෙන අර තීන මිද්ද ගතිය, වැටෙන්නේ නැති ගතිය හිතට එනවනේ, ඒකට කියනවා හිත හැකිලෙනවා. ඒ හිත හැකිලුණොත් පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න හොඳ නැහැ. නිදි මත අලස කමේදී කය සැහැල්ලු කරන්න හොඳ නැහැ. ඒ වගේම සිත කය සැහැල්ලු කරන්න හොඳ නැහැ. ඒ වගේම සමාධි සම්බොජ්ජංගේ වඩන්නත් හොඳ නැහැ. ඒක කාලේ නෙවෙයි. ඒ වෙලාවට භාවනා ආරමුණක් සිහි කරන්නේ නැහැ. නිදි මත අලස කම ආපු වෙලාවට භාවනා ආරමුණක් සිහි කරන්න එපා කියනවා. සමාධි සම්බොජ්ජංගේ වඩන්නේ නැහැ. උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්නත් කාලයක් යනවා. උපේක්ෂාවටපත් වෙලා හිතන ආරමුණක් හිතන්න හොඳ නැහැ ඒ වෙලාවට. ඒ මක්නිසාදයක් මහණෙනි, සිත සැඟවි ගිය නිසාය. ඒ සැඟවුන හිත සැඟවුන සිත ඉහෙත කී ධර්මයන්ගෙන් නැගිටවන්න බෑ. හරිනේ ඉතින්. හිත හැකිලිච්ච වෙලාවට කයයි සිතයි එහෙම සැහැල්ලු කළා. ඒ ගමම් මම මොන හරි භාවනා ආරමුණකුත් හිතාගෙන ඕම් යනකොට නොදැනීම නිින්ද යනවා. නොදැනීම නිින්ද යනවා. නිින්දටම සපෝට් එක. මහණෙනි, මේ මෙබඳු දෙයක්. පුරුෂයෙක් ස්වල්ප වූ ගින්නක් දැල්වනු කැමැත්තේ වෙයි. ඔහු එහි අමු තනකොළ දමන්නෙත් වෙයි. අමු ගොම දමන්නෙත් වෙයි. අමු දර දමන්නෙත් වෙයි. තිත සුළඟ දෙන්නෙත් වෙයි. එතකොට පසුත් ඉහිනවා. ඔය පුරුෂයා ස්වල්ප වූ ගින්න දැල්වා ගන්න සමර්ථ වන්නේද? පොඩි ගින්නක් අවුලවා ගන්න අමු තිත දර තනකොළ දාන අමු ඒවා. පසුත් ඉහිනවා. දැන් මොකද වෙන්නේ? ගින්න තියෙන ගින්නක් නෙමෙයි නේද? ඒ කියන්නේ ඒක ඒ ගින්දර අවුලවන්න සුදුසු ක්‍රමයක් නෙමෙයි ඒක. අන්න ඒ වගේ සිත හැකිලුණාට පස්සේ නිදි මාස අලසකම කුසීතකමත් එක්ක හිත හැකිලුණාට පස්සේ ඒ වෙලාවේ පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න හොඳ නැහැ. සමාධි සම්බොජ්ජංගේ වඩන්නත් හොඳ නැහැ. උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්නත් හොඳ නැහැ. හේතුව හිත හැකිලිලා ගිහිල්ලා තියෙන්නේ. මොන බණ භාවනා පොත්පත් කියවන අයට කුසල් වඩන අයට හොඳ උපදේශයක් නේද? හිත හැකිලුන වෙලාවට කය සැහැල්ලු කරගන්න හොඳ නැහැ. ඒ වගේම භාවනා අරමුණක් කියලා සමාධියක් වඩන්න උත්සාහ කරන්නත් හොඳ නැහැ. උපේක්ෂාවට පත් වෙන්නත් හොඳ නැහැ මේ වෙලාවේ. මහණෙනි, හිත හැකිලුණාට පස්සේ ධම්මවිචය සම්බෝධ්‍යංගේ වඩන්න කාලයයි. දහං කරුණු හිතන්න ඕනේ මේ වෙලාවට. විමසීමක් විපස්සනා කාරණාවක් ගන්න ඕන. හිත ඇකිලෙනකොට අලසකමට කුසීතකමට බර වෙනකොට දහං කාරණාව විමසන්න ඕන. වීරිය සම්බොජ්ජංගේ වැඩිවීමට කාලය. වීරිය සම්බොජ්ජංගේ වඩන්න ඕන. ඊළඟට ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න ඕන. ප්‍රීතිය ඇති වෙන කරුණු සිහි කරන්න ඕන. ඒ මග්නිසාදයක් මහණෙනි, සිත සැඟවී ගිය නිසාය. මේ ධර්මයන් තුලින් තමයි චිත නගා හිටවන්න පුළුවන්. එහෙනම් නිදිමත අලසකම සිත හැකිලීම වෙනවනම් හොඳට දහං කරුණු හිතන්න ඕන. වීර්යය ඇති වෙනව හිතන්න ඕන. ප්‍රීතිය ඇති වෙන කරුණු හිතන්න ඕන. පින්වත් මහණෙනි, පුරුෂයෙකුට ගින්නක් දසවල්ප ගින්නක් දල්වන්න ඕන. ඔහු වියලි තනකොළ දමනවා, වියලි ගොම දානවා, වියලි දර දානවා, මොවින් හොලඟක් දෙනවා. පස්සේ හින්නේ නැහැ. ඉතින් එයාට පුළුවන් ද හොගින්දර පුළුවන් ස්වාමීනි. ආන් ඒ වගේ තමයි හිත හැකිලුණු වෙලාවට ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ වඩන්න ඕන. වඩනකොට හිත හොඳට නැගිටිනවා. අරකින් හොඳට නිින්ද යනවා. හිත හැකිලුණු වෙලාවට කය සැහැල්ලු කළා, සැහැල්ලු කරන්න පුටුවකට හේතු වෙනවා, ඇඳට හේතු කරනවා, කය සැහැල්ලු කරනවා. හිතත් හිතන්නේ නැතුව යනවා. භාවනා අරමුණකුත් ගන්නවා. හිතත් උපේක්ෂාවට, හිතන්නේ නැහැ නිින්ද ගැන, හැටි හිතන්නේ නැතුව උපේක්ෂාවටවත් වෙනවා. නිින්දටම යනවා. එහෙම නෙවෙයි, දහං කරනවා, හිතනවා, වීර්ය කරනවා, සක්මන් කරනවා, ප්‍රීතිය ඇති කරගන්නවා, බුද්ධං හිතනවා, කරපු පින්කම් සිහි කරනවා, රහතන් වහන්සේ ගැන හිතනවා. එතකොට අර හැකිලුන හිත මෙහෙම පිපිලා එනවා ආයේ. දුරු මම මේ පින්වතුන්ට තේරෙන භාෂාවෙන් ඔය කිව්වේ, කුසල් දහං වඩන බොජ්ජංග දිනු කරන අයට මේ වචන ටිකම ඇති. එතකොට යා දන්නවා භාවනා අරමුණේ කොහොමද බොජ්ජංග වඩන්නේ කියලා. ඊට පස්සේ පින්වත්නි, ඔන්න දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා හරි ඔන්න එක කාරණාව. දැන් අමතක වෙන්න දෙන්න එපා. ඔන්න හිත හැකිලුනොත්, අලසකමටපත් වුනොත් එීම මොකද්ද නොකළ යුතු බොජ්ජංග? පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න හොඳ නැහැ. වඩන්න ඕන සම්බොජ්ජංග මොනවද? ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක්ගේ හිත නොසන්සුන්. හැම තැනම දුවනවා. හිත ගොඩක් විසිරිලා. දැන් මොනවද වඩන්න ඕන බොජ්ජංග? බුදුරජාණන් වහන්සේ වදාලා වඩන්න හොඳ නැති ඒවා. ඒ තමයි මේ වෙලාවට ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න කාලේ නෙවෙයි. හිත විසිරි විසිරි තියෙනකොට දහං කරුණොත් හිතන්න ගියට පස්සේ අර විසිරෙන එකටම හිතත් විසිරිලා ඔයේ හිත යනවා. විරිය සම්බොජ්ජංගේ වඩන්න කාලයක් නෙවෙයි. දැන් වීරිය කරන්ටත් හිතියට පස්සේ යා මේ සක්මන් කරන වෙන මොනවද හිතේ හිත. මේ හිතනවා ඒවට වෙන මොනවද කවලම් නෑ, හිත විසිරිලානේ තියෙන්නේ. දැන් හොඳ හිතන්නකෝ, කෙනෙකුට තරහක් ආවට පස්සේ එයා සාමේ ශාලේ හිට යනවා, මෙහෙත් යනවා. දැන් සක්මන් කිරීම යම් වීරියක් විදිහට අපි හිතන්නේ. ඒකට අර බලන්න, අර ඒ විසිරීමට මැච් වුණා එක. දැන් සංසිඳිච්ච වෙලාවට පුටුව කිඳගෙන සංසිඳිලා කල්පනා කරනවා. තරහගේ වෙලාවකට සංසිඳිලා කල්පනා කරන්නේ. එයා ඇවිස්සීලා ඉන්නේ. එතකොට ඇවිස්සීච්ච වෙලාවට හිත ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පීති කරුණු හිත හිතා ඉන්න බෑ ඒ වෙලාවට. හිත විසිරෙනවා තවත්. ඒක සුදුසු නෑ. නඟා හිතවන්න බෑ හිත. බුදුරජාණන් වහන්සේ වදාළා මහා උපමාවකින් කියන්න. ඔන්න පුරුෂයෙකුට මහත් වූ ගින්නක් නිවන්න ඕන. ලොකු ගින්නක් නිවන්න ඕන. මෙයා තනකොළ වියලි තනකොළ දානවා. වියලි දර දානවා. ඊළඟට වියලි ගොම දානවා. හොඳට හුළඟ දෙනවා. දැන් නෙවෙයි, තවත් ගින්දර වැඩි වෙනවා. ඒ වගේ විසුරුන හිතෙන් හිත විසිරිලා තියදී ගොඩක් දේවල් හිතන්න ගියාට පස්සේ තවත් විසිරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා, පින්වත් මහණෙනි, හිත නොසන්සුන් වුණොත් මොකද්ද වඩන්න ඕන බොජ්ජංග? ඒ වෙලාවට පින්වත් මහණෙනි වඩන්න ඕන පස්සද්ධි සම්බොජ්ජංගේ, කයයි සිතයි සැහැල්ලු කරනවා. හිතට ගොඩක් සිතිවිලි එනවනම් ඒ වෙලාවට යා පොඩ්ඩක් තැම්පත් වෙන්න ඕන. කයයි සිතයි සැහැල්ලු කරන්න ඕන. පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න ඕන. සමාධි සම්බොජ්ජංගේ වඩන්න ඕන. හිත එක අරමුණකට ගන්න උත්සාහ කරනවා. ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගයට වඩන්න ඕන. ඒ කියන්නේ අර එක එක දිගට හිතෙන කර්මණු මමත්වෙන් ග්‍රහණය කරගෙන හිතන්නේ ඒවා නොහිතා උපේක්ෂාවට ගන්න ඕන. එතකොට ආන්න එතකොට නම් පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා ජින්නක් නියුණු කෙනෙක් අමු තනකොළ අමු දර වතුර පාෂන් තෙත හුලඟ ඒවා දුන්නට පස්සේ ගින්දර නෙවෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආන්න ඔය වගේ තමයි ඒ සුදුසු කාලේ බොජ්ජංග වදන්නේ. හැබැයි පින්වත් මහණෙනි හිත සංසුන් වුණා. හිත අලසකමේ තිබ්බත් එක සම්බොජ්ජංගයක් නම් අනිවාර්යෙන්ම ඕන කියලා. මොකද්ද? සති සම්බොජ්ජංගය. සිහිය ඕන. සති සම්බොජ්ජංගය ඕන. මෙතන ඕන බොජ්ජංග භාවනා වශයෙන් වඩන අයට විශේෂ කාරණාවක්. ඒ තමයි හිත හැකිලුණු වෙලාවට පස්සද්ධි සම්බොජ්ජංගයේ සමාධි සම්බොජ්ජංගයේ උපේක්ඛා සම්බොජ්ජංගයේ වඩන්න හොඳ නැහැ. හිත හැකිලුණු වෙලාවට ධම්මවිචේ සම්බොජ්ජංගයේ විරිය සම්බොජ්ජංගයේ ප්‍රීති සම්බොජ්ජංගයේ වඩන්න ඕන. හිත විසිරුණු වෙලාවට ධම්මවිචේ සම්බොජ්ජංගයේ විරිය සම්බොජ්ජංගයේ ප්‍රීති සම්බොජ්ජංගයේ වඩන්න හොඳ නැහැ. හිත විසිරුණු වෙලාවට පස්සද්ධි සම්බොජ්ජංගයේ සමාධි සම්බොජ්ජංගයේ උපේක්ඛා සම්බොජ්ජංගයේ වඩන්න ඕන. හැබැයි හැම වෙලාවෙම සති සම්බොජ්ජංගයේ තියෙන්න ඕන. දැන් මේ ඔන බොජ්ජංග භාවනා කරන අයට බණපදේ. දැන් මේ ප්‍රායෝගික ජීවිතයෙන් කරුණක් මේකට හොදුවාවක් ගන්න බැයිද? මොකක්ද ඒ හොදුවාව? ඒ තමයි අපේ හිත හැකිලුනොත්. ඒ කියන්නේ කිසිම දෙයක් කරන්න හිත දෙන්නේ නැත්තම්. නිදිමතට බරයි නම් ඒ වාගේ කෙනෙක් කය තැම්පත් කරලාම තියාගන්න හොඳ නැහැ. කියන්නේ වැටිච්ච තැන නිදාගන්න හදාගන්න හොඳ නැහැ. ඉඳගෙන ඉඳ හදාගන්න හොඳ නැහැ. එයා සක්මන් කරන එකට යම් අර වීරියකට ගන්න ඕන. ඊළඟට දහං කරුණ නුවණින් හිතන එකට, තමන් කරපු පින් කුසල් සිහි කරන එකට, බුදුගුණ දන්ගුණ සංගුණ හිතලා ප්‍රීතිය ඇති කරගන්න ඒවා, ඒ වගේ පැත්තකට හිත ගන්න ඕන. මේ ප්‍රශ්න විසඳන ක්‍රමය. එතකොට දැන් තමන්ට නිදිමත වැඩි නම් ඔන්න භාවනා කරන්න ගියහම කනුවකට හේතු වෙච්ච ගමන් හරියට හරි. එහෙම නින්ද යනවා. ඊළඟට තමන්ට නිදිමත ගතිය වැඩි නම් අඳුරකට ගිහිල්ලා S2 පියාගත්ත කියන්නේ හරි. එහෙම නින්ද යනවා. ඊළඟට තමන්ට නිදිමත ගතිය වැඩි නම් එයා මොකක් හරි භාවනා අරමුණක් ආස්වාස ප්‍රාසාසන් සිහි කරනවා. එහෙම ඒ අරමුණෙන් හිත ඇකිල්ලා යනවා. එහෙම නෙමෙයි. තමන්ට නිදිමතේ කුසීතකම් වැඩි නම් එළියකට එන්න ඕන. කට්ටියට පේන තැන ගැවසෙන තැන හිතියව නිදි කර. මේ භාවනා පන්ති එක වගේ මම කියන්නේ. ගෙදර නම් ඒක ඔයාලා තේරුම් ගන්න. එතකොට එයා අර තමන්ට නිින්ද යන්නේ නැති පරිසරයක් හදා ගන්නවා. එතකොට සක්මන් කරන්න ඕන. එයා දහං කරුණු හිතන්න ඕන. විදර්ශනාව කරන්න ඕන. සජ්ජායනා කරන්න ඕන. මේ වගේ එයා උපක්‍රමශීලී වෙන්න ඕන. කරපු පින් කුසල් දහං ඒව සිහි කරන්න ඕන. හිත හැකිලෙනකොට. එතකොට හිත විසිරෙනකොට. හිත විසිරෙනකොට ගොඩාක් දේවල් හිතන්න හොඳ නැහැ. අරේ මෙහෙමයි මෙහෙම මෙහෙමයි හිත විසිරුණු වෙලාවට කෝල් ආන්ස කරන්න හොඳ නැහැ. හිත ඇවිස්සලා තියෙන වෙලාවට එන කෝල් ආන්ස කරන්න හොඳ නැහැ. දැන් මේ සාමාන්‍ය ජීවිතයක් ගැන මම කියන්නේ. හිත ඇසුරුන වෙලාවට දැන් හිත විසිරුණා කියන්නේ කවුරු හරි කෙනෙක් ගැන සැකයක් මොකක් හරි තවත් විස්තර අහන්න ඕනේ හොඳ නැහැ අරක කොහොමද මේක කොහොමද කියලා. ඒක තවත් ප්‍රශ්නයක් විශ්ෂෙනවා. ඒ වෙලාවට කරන්න තියෙන්නේ කය තැම්පත් කර. ඒ කියන්නේ එක තැනකට ගිහිල්ලා සැහැල්ලු වෙන්න ඕන යා. සැහැල්ලු වෙලා හිතන්න නැතුව ඉන්න ඕන. අර හිත විසිරෙන කරුණ හිතන්න නැතුව එක අරමුණක් හිතනවා. යහපත් දෙයක්. යහපත් දෙයක් හිතනවා. දැන් අපි බලන්නකෝ පුන්න මහරහතන් වහන්සේගේ පුන්න ප්‍රතිපදා. උන්වහන්සේට කවුරු හරි බැන්නොත් එහෙම උන්වහන්සේ අර බැනපු දේවල් හිතන්නේ නැතුව මට ගැහුවේ නෑනේ කියලා ඒ කාරණාවක් හිතනවා. මේ ලෝකෙ කිසි කෙනෙකුට පාස් කරන්න බැරි ස්ටෙප් එකක් ඕක. ඒ තමයි කවුරු හරි බැන්නොත් මට ගැහුවේ නෑනේ කියලා හිතන්න කිසි කෙනෙකුට බෑ. හිතන්නේ නෑ මිනිස්සු. බෑ කියන්නේ හිතන්නේ නැති නිසා හිතුවත් පුළුවන්. මේ ලෝකයාම බැන්නොත් මට මොම් බැන්නා කියන තැනම විසිරිලා යනවා. ඊටස් තමයි වෛරය හටගන්නේ. බැන්නොත් මට ගැහුවේ නෑනේ කියන අරමුණට ගන්න බැහැ හිත. මේ ලෝකේ කෙනෙක් ගත්තොත් ශ්‍රේෂ්ඨයි. කවුරු හරි කෙනෙක් තමන්ට බැන්නොත් මෙයා මට ගැහුවේ නෑනේ කියලා හිතනවා. බැන්නේ කිහිතන්නේ. එහෙම හිතුවොත් මේ කෝටි 800ක් ජනතාව අතරේ සමහර තයා එකම එක්කෙනා වෙන්න පුළුවන්. කෝටි 800ක් ජනතාව අතරේ ඒ විදිහට හිතන එකම එක්කෙනා වෙන්න පුළුවන්. ඊට පස්සේ ගහනවා. අනේ මෙයා මට අතින් ගැහුවට ගලකින් ගැහුවේ නෑනේ කියලා හිතනවා. පුන්න මාතනවා. පුන්න තිරුණාංශි. අර මට අතින් ගැහුවා කියන එකේ හිත විසිරවන්නේ නැහැ. හිත එකඟ කරනවා මට ගලකින් ගැහුවේ නැහැ කියලා. මම හිතන්නේ මේ පෘථිවියවත් ඔය වගේ තරමට හිත ගිය කෙනෙක් ඉන්නවා කියලා. හිතපු කෙනෙක්. ඊළඟට ගලකින් ගහනවා. ඒ හිතනවා මට පොල්ලකින් තඩි බෑවේ නැහැ කියලා. පොල්ලකින් උත් ගහනවා. ඊට හිතනවා ආයුධයකින් මට ගැහුවේ නැහැ නේ කියලා. ඔන්න ආයුධයකින් උත් ගහනවා. ඊට එයා හිතනවා මේ ලෝකේ මිනිස්සු කොච්චර දුකින් ඉනවා අනේ මම මැරෙන්නේ නැහනේ මේ මොන දුක් කන්දරාවක්ද මම මේ විඳින්නේ මැරෙන්නේ නැහැ අපි විඳවන විඳවිල්ල කියලා මිනිස්සු කී කියා ඉන්නේ. ඉතින් මේ මිනිස්සු මරණය හොය හොයා ඉන්නවා. මම මේ නිකම් ඉඳින් මරණය මා කරා පැමිණෙනවා. කොච්චර හොඳද කියලා මම හිතනවා කියලා පුන්න තිරුණාංශ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටියා. සාදු සාදු පුන්න සාදු පුන්න ඔබ සුදුසු සුණාපරත්තේට නිසා මේ දැන් මුළු පෘථුවියම සුණාපරත්තයක් වගේ ම්ලේච්ච මිනිස්සු ඉන්නේ. පින් තියෙන කෙනෙක් පුළුවන් නම් පුරුදු කරගන්න. දැන්නොත් එහෙම කවුරු හරි අනේ මෙයා මට ගැහුවේ නෑනේ කියලා හිතන්න තරහ ඇති කරගන්න එපා. ගැහුවොත් හිතන්න මට ගලකින් පොල්ලකින් තරි බැහැ නෑනේ කියලා. ගලකින් පොල්ලකින් තරි බැහැවොත් හිතන්න මාව මැරුවේ නෑනේ කියලා. තමා මරන්නේ දෙනවා නම් අනේ මේ දුක් විඳින ඉන්නවට වැඩිය හොඳයි මැරෙන්නේ නෑනේ කියලා හිතනවා. හැබැයි මේ ලෝකේ මිනිස්සුන්ට තරහ ඇති වෙන්න ගහන්න ඕනේ නෑ. මේ ලෝකේ ඔක්කොම මිනිස්සු තරහ ඇති කරගන්නේ බැන්න ගමන් පළවෙනි තැනමයි. ආයේ ගහන්න පොල්ලකින් තඩ බාන තැනකට යවෙන්නේ නෑ. බැනපු දැනම මොම් බැන්නා කියලා යනවා. එතකොට දැන් ওই කතාවකට දැන් අපි ආවේ අර හිත විසිරුණොත් එහෙම භාවනා ආරමම පිහිට ගන්න ඕන කියන තැන. එතකොට මේ වගේ අපි ඉතින් මේව පුරුදු කර ගන්න ඕන ටික ටික ඉතින් මේව තේරුම් අරන්. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මනාසේ වඩපු බොජ්ජංග ධර්මය ආනිසංස හතක් ඇති කරනවා. මනාසේ බොජ්ජංග වැඩිවොත් ආනිසංස හතක් ඇති වෙනවා. මේ බොජ්ජංග වැඩිීමේ ආනිසංස කුමක්ද? බොජ්ජංග වැඩිීමේ ආනිසංස තමයි එයා මේ ජීවිතේම නිකලෙස් වෙනවා. රහතන් වහන්සේ නමක් වෙනවා. මේ ජීවිතේම රහතන් වහන්සේ නමක් උනේ නැත්තම් එයා මැරෙන්න කිතු උස්ම ඇද ඇදිද්දී අරහත් වෙටපත් වෙනවා. අත මරණ කාලේ අඤ්ඤං ආරාදේති. මැරෙන මොහොතේ අරහත් වෙටපත් වෙනවා. තුට එයා ධර්මයේ පුරුදු කරන ජීවත් වෙලා ඉන්න කාලේ රහත් උනේත් නැත්තම් මැරෙන මොහොතේ රහත් උනේත් නැත්තම් ඒකේන අනාගාමී වෙලා අන්තරා පරිනිබ්බායි වෙනවා. පින්වතුනි අනාගාමී අය පස් දෙනෙක් ඉන්නවා. දැන් විස්තර කරනවා. අන්තරාපරිනිබ්බායි. අන්තරාපරිනිබ්බායි කියන්නේ මේ මනුස්ස ලෝකේ ඉඳලා අනාගාමී වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඒ බ්‍රහ්ම ලෝකේ ආයුෂ ගොඩක් ගත කරන්නේ නැහැ. ආයුෂ අඩක්වත් ගත කරන්නේ නැතුන් අරහත්ත්වයටපත් වෙනවා. ඒ අනාගාමී සුද්ධාවාසේ ඒ විදිහට ඉපදිච්ච ඒ බ්‍රහ්මයාට කියනවා අන්තරාපරිනිබ්බායි කියලා. ඊට පස්සේ එහෙම නැත්තම් එයා මෙහින් අනාගාමී වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා ආයුෂ අඩක් ගෙවලා ඉවර වෙලා මේ පිරිනුවම් පානවා. ඒකට කියනවා උපහච්ච පරිනිබ්බායි කියලා. ඊළඟට එහෙම නැත්තම් මෙහි අනාගාමි වෙලා එයා සුද්ධාවාසී ඉපදිලා අසංකාර පරිනිබ්බාය වෙනවා. අසංකාර පරිනිබ්බාය කියන්නේ කිසි කෙනෙක්ගෙන් උපකාරයක් නැතුව සුවසේම අරහත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්තම් සසංකාර පරිනිබ්බාය වෙනවා. හතරවෙනි කෙනා අනාගාමි අයගේ සසංකාර පරිනිබ්බාය කියන්නේ ඒ සුද්ධාවාස ලෝකේ ඉපදිලා ඒ බ්‍රහ්ම රාජයා බොහෝ වෙහෙසෙනම බෝධිපාශක ධර්ම දිනු කරන්ට ඉදිරියට උද්දම්භාගිය සංයෝජන ප්‍රහාණය කරන්න බොහෝ වෙහෙස වෙලා බොහෝසේ මාර්ගයේ වැඩලා පිරිනුවම් පානවා. ඉතින් කියනවා සසංකාර පරිනිබ්බායි කිය. එහෙම නැත්නම් එයා උද්දන්සෝත අකනිත්ථගාමී වෙනවා. උද්දන්සෝත අකනිත්ථගාමී කියලා කියන්නේ එයා සුද්ධාවාස ඉපදිලා ඒ සුද්ධාවාස බ්‍රහ්මලෝක හැම එකම ආයුෂ සම්පූර්ණයෙන් ගත කරලා අකනිතා බ්‍රහ්මලෝකෙට ගිහිලා අකනිතා බ්‍රහ්මලෝකේ සම්පූර්ණ ආයුෂ ගෙවලා තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. මීට කල්ප 91කට කලින් බ්‍රහ්මලෝකේ ගිය අනාගාමි උපාසිකයෝ අදත් ඉන්නවා අකනිතා බ්‍රහ්මලෝකේ. ඒක වෙන්නේ උද්දන්සෝත අකනිත්ථගාමී කියන එක. තොට කෙටියෙන් ගත්තොත් අනාගාමී මේ බොජ්ජංග වඩන අයට ප්‍රතිඵලී තමයි එක්කෝ අරහත්ත්වයට පත් වෙනවා එක්කෝ අනාගාමී වෙනවා. හැබැයි අනාගාමී අයගේ පස් දෙනෙක් ඉන්නවා. මේ අනාගාමී අය කොටස් පහකට බෙදෙන්නේ කුමක් අනුවද? ඉන්ද්‍රිය ධර්ම අනුව. ඒ තමයි අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්ධන්සෝත අකනිත්ථගාමී. ඒ නිසා මේ බොජ්ජංග වැඩිම ඵල රහිත දෙයක් නෙවෙයි, ඵල සහිත දෙයක්. ඒ නිසා මේ නිවන් මාර්ගයේ ගමන් කරන සත්‍විස් බෝධිපාශක ධර්මයේ ජීවණු කරන අය ඒකාන්තයෙන්ම මඟපල් ලබනවා, සසරින් එතරට වඩිනවා. ඒ නිසා ඉතින් අපිටත් මේ ධර්මය අහන්න ලැබුණනේ කියලා සතුටටපත් වෙන්න මේ උතුම් සත්‍ව බොජ්ජංග ධර්මයේ ජීවණු කරගන්න අපි කාටත් වාසනාව ලැබේවා. ඉතින් පින්වත්නි, අද අපි සත්බොජ්ජංග ගැන කතා කළේ. අපි ඊළඟ දවසේ කතා කරමු ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන. දැන් ප්‍රමාණවත් බොජ්ජංග ගැන ඉගෙන ගන්න කරුණා.